ගොයින් ගොත් දම් රදානන් සම්හූ ඥානයෙන් අවබෝධ කොටග ශ්‍රී සද්ධර්මය ශ්‍රී සද්ධර්මය පවිතු අදහස් සෝදා හරින්නට අමා ගඟුල ධර්ම දේශනා සබ්බං රසං ධම්ම රසෝ චිනාති ධර්ම රසය සියලු රසයන් දිනයි තිරුවනිහි ආශිර්වාද දෙපා ඔබට. කැවතුණි අපි තාමත්ම ගෞරවයෙන් අදත් සුපුරුදු ආකාරයෙන් ඉරිදා උදෑසන ධර්ම දේශනාව සඳහා ආරාධනා කළේ කෑගල්ල කුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයා රාමාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ගෞරවණීය ස්වාමීන් වහන්සේට. සදහැවතුණි සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. ඊට පෙර අපි තථාගත මාමෑණී බුදු පියාණන් වහන්සේට තෙවරක් නමස්කාර කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චන්දා දෝසා භය මොහායෝ ධම්මං නාතිවත්තති ආපුරති තස්ස යසෝ කුරපක්ඛේව චන්දිමාති තී මෙම ධර්මාන ශාස්ත්‍රණාවට සවන් දෙන අරබන සදහබර පින්නතුනි අප මෙම ධර්මදේශනාවන් කරනු ලබන්නේ පළවෙනි වතාවට නොවේ. ධර්මදේශනා ගණනාවක් තිස්සේ ඔබට යම් යම් කරුණු පැහැදිලි කිරීමේ ඉදිරි ධර්මදේශනාවක් වශයෙන් ඔබ අපට සවන් දුන්නේ නම් හෝ ඔබ අප නැරඹුවා නම් හෝ අප මේ කතා කරනු ලබන්නේ බෞද්ධින්ගේ සාමාන්‍ය ජීවිතයේ ඉක්මවා යා හැකි කරුණක් පිළිබඳව. ආගමික වත්පිළිවෙත් කරමින් බෞද්ධ ජීවිත ගත කරන ගිහි පැවිදි බහුතරයක් මේ සමාජයේ නැතිවා නොවේ. ඔවුන් ඒ තුළින් ලෞකික වශයෙන් මෙලොව පරලොව වශයෙන් සැප සාදා ගැනීමත් කරන ගන්නවා නොවේ. බුදුසමයේ අභිමතාර්ථයන් අතර ලෞකික අභිවෘද්ධිය වගේම ලෝකෝත්තර අභිවෘද්ධිය සඳහාත් දේශිත ධර්මයක් තිබෙනවා. වටහා ගන්නට බැරි අයට ඒ අනුගමනය කළ නොහැකි වුණත් වටහා ගත හැකි අයට මේ ලෝකෝත්තර ධර්මතාවය නැත්තම් ලෝකෝත්තර සැනසීම කියන එක ළඟා කරගත හැකි දෙයක්. ඒ මරණයෙන් පසු ලැබෙන දෙයක් හෝ ප්‍රාර්ථනාවකින් ලැබෙන දෙයක් නොවේ. ඒ තමා විසින් ඉටු කරගත යුතු දෙයක්. මේ ඉටු කර ගැනීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍ර දේශනා ඔස්සේ මේ මංපෙත් හෙළි කරලා තිබෙන්නේ. ඒවයින් එකට එකක් පරස්පර වෙන්නට බෑ. හැම කරුණකින්ම පැහැදිලි කරන්න උත්සාහ කරලා තිබෙන්නේම කරුණමයි. කිසියම් පරස්පරයක් තිබෙනවා නම් ඒ පසුකාලීනව සිදු වුණා වූ වදන්වල නොමග යාමක් නැත්නම් පරිවර්තනයේ වැරදීමක් විනා බුදුරජාණන් වහන්සේ වදාලා වූ එහි කිසිවිටකත් වරදක් තියෙන්නට බෑ. එබැවින් අප මේ ධර්මදේශනාවන් ශ්‍රවණය කළ යුත්තේ ධර්මදේශනා 100ක් විතර අහලා කරුණ අවබෝධ කරගන්නවා කියන අදහසෙන් නෙවෙයි. වටහා ගන්න පුළුවන් ආකාරයට එක දේශනාවක් තුලත් මේ මඟ තිබෙනවා. අප ධර්මදේශනාවන් ගණනාවක් කළාය වශයෙන් මේ මූලික පැහැදිලි කිරීම පදනම් කොටගෙන තමයි මේ කරුණු පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. විශේෂයෙන් මෙය මතක් කරන්න කැමති මේ ජීවිතය තුළ පවතිනා වූ චිත්තසංතානගත දුක්ඛය ඉවත් කරගෙන බුදුන් වහන්සේ වදාලා වූ මේ බහුජන හිතාය බහුජන සුඛාය කියන මේ කරුණින් පෙන්වන දේ නැසේනම් වට දුක්ෙන් නිදී ගත කරන්න පුළුවන් ජීවිතයක් තිබෙනවායි කියලා විශ්වාස කරන අය ඒ සඳහා අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගය කුමක්ද කියලා තේරුම් ගන්නයි ධර්මස්වණය කරන්න ඕන. අද මේ දේශනාවේදී අපි පදනම් කොටගත්තේ අංගුත්තරිකයි චතුක්ක නිපාතයට අයත් සූත්‍ර දේශනාවන් දෙකක් තුනක් විතර. එකකට කියනවා අගති සූත්‍රය කියලා, අනිකට කියනවා නාගති සූත්‍රය කියලා, අනිකට කියනවා අගති නාගති සූත්‍රය කියලා. මේ සූත්‍ර තුනෙන් කරුණ දෙකක් කියවෙනවා. මුල් කරුණ දෙකෙන් දෙපැත්තක් කියවෙනවා, තුන්වෙනි සූත්‍රයෙන් ඒ දෙපැත්තම කියවෙනවා. මෙබැවින් මේක සූත්‍ර තුනක් වශයෙන් දේශනා කරනවට වඩා එක සූත්‍රයක් වශයෙන් පැහැදිලි කරන එක තමයි පහසු වෙන්නේ. මේ සම්බන්ධ පවතින ගාථා දෙකක් තිබෙනවා. ඒ ගාථා දෙකෙන් අපිට කරුණු තේරුම් අරගෙන ගැඹුරට යන්න පුළුවන්. ඒ තමයි චන්දා දෝසා භයා මෝහා යෝ ධම්මං අතිවත්තති. යම් කිසි පුද්ගලයෙක් චන්ද දෝස භය මෝහ කියනා වූ මේ කරුණු හතරෙන් ඒවට තමයි කියන්නේ අගති ගමනානි කියලා. ඒ හතරේදී යමෙක් යෝ යමෙක් ධර්මයේ ඉක්මවා යාද යෝ ධම්මං අතිවත්තති. ඒ ධර්මයේ ඉක්මවා යාම නිසා ඔහුගේ ජීවිතයේ තිබෙනා වූ පාරිශුද්ධත්වය කීර්තිය නිහී ඇති තස්සේ අසු සුඛපක්ඛේව චන්දිමා. එතකොට චන්දයෙන් දේශයෙන් බයෙන් මොහෙන් යමෙක් ඒ අවස්ථාවනදී ධර්මයේ ඉක්මවා යනවා නම් ඔහුගේ තියෙන යසස නැත්තම් පාරිශුද්ධත්වය අවපස සඳමෙන් මෙල බවපස කුහම් පුරපස්සත් පොය දවසට පසුව ඇති වෙන සඳ ඒ දෙකින් දෙකට ආලෝකය නැති වෙමින් යන්නේ අඳුර දවලා පිරිහෙමින් යනවායි කියන එක. අන්න ඒ වගේ ධර්මයේ ඉක්මවා යාමේදී එහෙම පිරිහෙන බව ඒ ගාථාවෙන් පෙන්නනවා. අනිත් එකේ පැහැදිලි කරනවා චන්දා දෝසා භයා මෝහා යෝ ධම්මං නාතිවත්තති. යම්කිසි පුද්ගලයෙක් චන්ද දෝස භය මෝහේදී ධර්මයේ ඉක්මවා නොයනවාද ආපූර්ති තස්සේ අසෝ ඔහුගේ යසස සම්පූර්ණ වෙනවා සුඛපක්ඛේව චන්දිමා. පුරපස සඳ පුරපස සඳ සාමාන්‍යයෙන් අමාවක දයස දවසින් පසුව ආරම්භ වෙන්නේ එදා සිට දින 14ක් ඇතුළත සම්පූර්ණයෙන්ම පිරුණු හඳක් බවට පත් වෙනවා. එතකොට මේ හඳේ තිබෙනා වූ කලාවන් දෙපැත්ත උදව් කරගෙන බුදුරජාණන් වහන්සේ තිබෙනා වූ සුන්දරත්වයක් මිහිරිතම ස්වභාවයක් අහිමි වෙන ආකාරය සහ අහිමිගේ ස්වභාවයකින් යලිත් කතාවක් පරිශුද්ධත්වයට පත් වෙන ආකාරය පිළිබඳ කලා වූ මනරම් උපමාවක් තමයි මේ අගති නාගති සූත්‍ර දෙකෙහි පැහැදිලි කරලා තිබෙන්නේ. මේදී තේරුම් ගන්න ඕන කරුණක් තමයි මෙහි යති තස්ස යසෝ කාලපක්ඛේව චන්දිමා කියන එක දැනගන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය ජීවිතයේ ඕනෑම කෙනෙක් ජීවත් වෙන්න ගියාම ඡන්දයෙන් ද්වේෂයෙන් බයෙන් මෝහයෙන් අගතියට තමයි යන්නේ. දැනගත්තත් එහෙමයි නැත්ත් එහෙමයි. එවිට ඔහුගේ යසස ආවපස සඳමින් පරිහානියටපත් වෙනවා කියන එක ඒක හැම දිනාටම පොදු සත්‍යතාවයක්. ඉගෙන ගත්තත් නැතත්. නමුත් අපිට ඉගෙන ගන්නට අවශ්‍ය වෙන්නේ එහෙම සිදුවෙන ආකාරය සහ එින් මිදීමට අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගය. දැන් යෝ ධම්මං නාතිවත්තති කියන්නේ ධර්මීක් මාන නොයන්නේ නම්නේ. එතකොට එහෙමනම් ආපූර්ති තස්සේ අසෝ ආපහුවේ වැසී ගියා වූ අඳුරු ගියා වූ කාල පරිච්ඡේදයේ ඉවත්කොට ආය ආලෝකයටපත් වෙන්න පුළුවන්කමක් තිබෙනවායි කියන්නේ. ඒ තමයි බුදු සමයේ ගැඹුරු හොයන අය සඳහා මේ සූත්‍රය තුළ තිබෙනා වූ අනුගමනීය ප්‍රතිපදාව. අප මේක තවත් ටිකක් පැහැදිලි කරගන්න වැදගත් වදනක් එතන තිබෙනවා. මේ ගාථා දෙකේම යෝ ධම්මං අතිවත්තති යෝ ධම්මං නාතිවත්තති. යමෙක් ධර්මයේ ඉක්මවා යාද යමෙක් ධර්මයේ ඉක්මවා නොයාද ධර්මයේ ඉක්මවා යාම තුළ පිරිහෙන බව සහ ධර්මයේ ඉක්මවා නොයන්නේ නම් නොපිරිහෙන බව කියන කරුණ පැහැදිලි වෙනවා. මෙතන පිරිහීම කියන එකෙන් පෙන්වන්නේ අධ්‍යාත්මික පරිහානිය. නමුත් මෙතන පැහැදිලි කරගත යුතු වැදගත්ම කරුණක් තිබෙනවා ධර්මය. යෝ ධම්මං අන්නේ තමයි මම දකින මේ සූත්‍ර දේශනාව තුළ දෙන්නා වූ සුන්දරම වදන. ධර්මයේ සරණින් තමයි අපට එනම් මේ බැබලීම ඇති කරගන්න පුළුවන්. ධර්මයේ ඉක්මවා ගියොත් තමයි අපට අඳුරු කාල පරිච්ඡේදයක් උදා වෙන්නේ. එබැවින් කෙනෙක් කල්පනා කරන්නට වන ජීවිතයේදී මේ ධර්මයේ ඉක්මවා යනවා කියන එකේ තේරුම සැනසීම කරා යන මගක් වෙන්නේ දුක් වැඩි කර ගැනීමක් කියන එක. එහෙනම් ධර්මයේ ඉක්මවා නොයන්නට ජීවත් වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඕන කෙනෙක් ජීවත් වෙලා අවසානේ නෙවෙයි. මතක තබා ගන්න යා. ජීවිතයේදී තමයි ධර්මයේ ඉක්මවා යාම සිදුවන්නේ සහ ධර්මයේ ඉක්මවා නොයාම සිදුවන්නේ. මෙබැවින් මා කල්පනා කරන කරුණක් තමයි වත්මන් සමාජයේ හැඩගැස්මෙහි තිබෙනා වූ කිසියම් දුර්වලකමක් තියෙනවායි කියලා. ජීවත් වෙලා ඉවර වෙලා වැඩි හිටියන් ධර්මයට නැඹුරු වෙනවා. මේ ප්‍රවණතාවයේ දරුණුත් ගත්තාම දරුණුත් කල්පනා කරනවා ජීවත් වෙලා ඉවර වෙලා තමයි සිල් සමාදන් වෙන්න බණහන්ද පින් කරන්න යන්න ඕනේ කියන එක. ඔවුන්ටත් වැඩි හිටියන් කියලා දෙන්න වෙනවා. දූප තුන් අසෙන් ඔවුන්ත් තේරුම් ගන්න වෙනවා. ජීවන ගමනේ ආරම්භයේ පටන්ම ධර්මයේ ඉක්මවා නොයාමට තමයි ධර්මය අවශ්‍ය වෙන්නේ. ජීවන ගමන කියලා මා කතා කරන්නේ සාමාන්‍යයෙන් මව්පියන් ඇසුරේ හැදී වැඩී පාසල් අධ්‍යාපනය ලබන කාලේ ඉඳලම ඒ කාලේ ඉඳලම ධර්මයේ ඉක්ම යාමේ ප්‍රතිඵලයක් වශයෙන් ජීවිතය අඳුර වෙනවා, දුක් සහගත වෙනවා. ඒ කාලේ ඉඳලම කෙනෙකුට පුළුවන්කමක් තිබෙනවා නම් ධර්මයේ ඉක්ම නොයන්නට, එහෙනම් අඳුර උන කොට සත්‍යවත් කරගෙන ආලෝකයටපත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. අපට අවශ්‍ය ජීවිතය අප ජීවත් වෙන්න අවශ්‍යයි. ඒ ජීවිතය සැනසුමක් අවශ්‍යයි. ඔබ දන්නා පමණින් හැම දිනෙකම සැනසුම හොයනවා. නමුත් සැනසුම හොයනවා කියන වදනේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඉක්මවා නොයාම කියන අර්ථ තිබෙනවාද කියලා හොයලා බලන්න වෙනවා. ධර්මයේ කියන කරුණ වටහා ගත්තේ නැත්නම් සැනසුම හොයන මාවතේදී ධර්මයේ ඉක්මවා යන්න ඉඩ තිබෙනවා. එහෙම වුණහම ආපෘති තස්සය අසෝ නෙමෙයිනේ. නිහී ඇති තස්සය අසෝ. කාලපක්ඛේව චන්දිමා. එබැවින් මේ කරුණ පැහැදිලි කිරීමට තමයි අපි මේ කාලය ගන්න කල්පනා කරන්න ඉදිරියේදී. නමුත් මෙතනදී තවත් මේ වචන හතර පැහැදිලි කරන්න වෙනවා. අගති ගමනීයානි නාගති ගමනීයානි සත්තාරිමානි වික්කවේ අගති ගමනීයානි. අහන්නේ මේ අගතියට යන ගම් හතරක් තියෙනවා. චන්දා ගතින් ගච්ඡති, දෝසා ගතින් ගච්ඡති, මෝහාදි ගතින් ගච්ඡති, භය ගතින් ගච්ඡති කියන එක. චන්ද දෝස භය මෝහ කියන හතරෙන් අගතියට යනවා. තව එකක පෙන්නනවා සත්තාරිමානි වික්කවේ නාගති ගමනීයානි. අගතියට නොයන ගමනක්. චන්දා ගතින් නගච්ඡති, දෝසා ගතින් නගච්ඡති, බයගතින් නගච්ඡති, මෝහාගතින් නගච්ඡති. එතකොට යාමයි නොයාමයි දෙකම තිබෙනවා. යාම නිරුත්සාහයෙන් සිදුවන දෙයක්. යාම අනවබෝධයෙන් සිදුවන දෙයක්. නමුත් නොයාම කියන එකට බුදුරජාණන් වහන්සේගේ අවවාද අවශ්‍ය වෙනවා. නොයාම කියන මාර්ගය අනුගමනය කරන්න. යාම නිසා සිදුවන හානිය තේරුම් ගැනීමත් අවශ්‍ය වෙනවා. ඒ නිසා නොයාමට කරුණා ගැනීම ආදානීම තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. පළමුව අපි මේ හතර පිළිබඳව තවත් වටහා ගැනීමක් ලබන්න ඕන. ඒ තමයි මොකද්ද මේ අගති ගමනීයානි නාගති ගමනීයානි ගති කියන වචනේ තේරුම මොකද්ද කියන එක. ඔබට මින් පෙර සවන් දෙන්නට ලැබී ඇති මේ ගති කියන වචනේට මුලින් තිබෙන මෙන්න මේ වදන් සමග සුගති දුගති. එතකොට සුගති කියන එකේ තේරුම පදිවිය ලෝක මිනිස්සෝ වැනි පැතුවට උපතක් යන එක. දුගති කියන එක අපාය පැත්තට යන එක. දුග්ගති දුක් සහිත පැත්තට. එතකොට ගති කියන්නේ කියනවා එතකොට මාවත කියන එක. එතකොට දුකටපත් වෙන මාවත ලෞකික වශයෙන් සුවයටපත් වෙන මාවත තමයි සුගති දුගති කියලා පෙන්නන්නේ. අන්න ඒ වගේ ගති කියන එකේ මාවත ගැන සඳහන් වෙනවා. අගති කියන එකේ මාවතෙන් පිටපැනීම නැත්තම් වැරදි පාර කියන එක කියවෙනවා. නාගති කියන එකෙන් පෙන්නනවා අගතියට නැත්තම් වැරද්ද නොයාම කියන එක. දැන් මේ ජීවත් වීම සඳහා කරන කටයුත්තේදී ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයකින් තොරව මේ සමාජයේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැඹුරු අටහා නොගන්නා තාක්කල් ඔවුන්ට කියන්නේ පුහුදුන් අය කියලා. මේ පුහුදුන් අය ගත කරන ජීවිතයේදී තමයි මේ අගතියට යාම සිදු වෙන්නේ. එහෙනම් අපි මොනවද මේ අගතියට නැත්තම් පාරෙන් පිටපැනලා යන ක්‍රියා කියන එක තේරුම් ගන්න වෙනවා. එහිදී අපි මේ වදන් තේරුම් ගන්න. ඡන්ද අගතින් ගච්ඡති. ඡන්දයෙන් අගතියට යනවා නැත්තම් වැරදි පාර යනවා. ඡන්දය කියන වචනේ සමාජයේ භාවිතා කරලා ඇති. ඒකට කැමැත්ත කියන අර්ථය තිබෙනවා. නමුත් මෙතන ඊට වඩා එහාට යන්න වෙනවා. මේ ඡන්දය කාමච්ඡන්ද කියන වචනට ගන්න වෙනවා. අපි මේ සමාජයේ ජීවත් වෙනකොට අසකනාසය දේවසය කියනවා ඉන්ද්‍රිය පහෙන් සතුටක් ලබන්න පුරුදු වෙලා තියෙනවා. පස්සේ රන් පිනවීම කියලා කතා කරනවා. ඒක ඡන්දයක්. නමුත් එහි සීමාවන් පවතිනවා. දරුවන්ට සීමාවන් පවතිනවා, විවාහකයන්ට සීමාවන් පවතිනවා, ආගම්වල සීමාවන් පවතිනවා, රජයේ පවතින නීතිය සීමාවන් පවතිනවා. එහෙම පනවලා තිබෙන්නේ අපට කරද කරන්න නෙමෙයි. මේ හැම නීති සීමාවන් පනවලා තියෙන්නේ අපට කරදර කරන්න නෙමෙයි. සිත කොහොමත් ධර්මයෙන් තොර සිත වැරදි පැත්තට යනසුලුයි. එම නිසා ධර්මයේ වටහා ගැනීමෙන් පාලනය කරන්න බැරි සිත් පාලනය කරන්න තමයි මේ නීති රීති පනවා තිබෙන්නේ. මේ නීති රීති කඩාගෙන යාම තුළ සමාජ සදාචාරයක් වර්ධනය වෙන්නේ නැහැ. ව්‍යවුල් වැඩි වෙනවා වුණා. ඒ නිසා ව්‍යවුල් අවම කර ගැනීම සඳහා තමයි පරිවරණ විසින් යම් ආකාරයකට මේ රටවලට ගැළපෙන නීති මාලාවල් පනවලා තිබෙන්නේ. අනේ නීතියට යටත්ව අපි කටයුතු කරන්න වෙනවා. දරුවෙක් වශයෙන් ගත් කල එහෙම නැත්නම් පොජපක්ෂ කෙනෙක් වශයෙන් ගත් කල නැසෙනම් වත්මන් සමාජයේ පවතින විවාහ නැමැති සංස්ථාව තුළ තියෙනා වූ කටයුතු වලදී කිසියම් සදාචාර සම්පන්න බවක් නීතිමය බවක් පවතිනවා. ඉටු කර ගන්නට පුළුවෙනිය අරමුණු නමුත් ඒ අන්නායට බාධකයක් හිරිහැරයක් කරදරයක් නොවන ආකාරයෙන්. නමුත් සිතට එහෙම සෑහීමටපත් වෙන්න බෑ පුදුම සිතක. සිත හැම විටම තවත් එහා යම් යම් දේවල් හොයනවා. ඒ යම් යම් දේවල් හොයා යාමේදී සමහර අයට මේ සීමාව අමතක වෙනවා. සීමාව ඉක්මවා යන කාරණා කටයුතු වලට යෙදෙනවා. එතකොට සුරාව සූදු දුරාචාරය කියලා කියනවා. එහෙම නැත්නම් තවත් දුරාචාර ක්‍රියා කියලා කියනවා. එහෙම නැත්නම් සම්මත ඉක්මවා යමන් කියලා කියනවා. එහෙම නැත්නම් ඒක විවාහය වෙනුවට බහු විවාහ කියලා කියනවා. ඒක භාර්යා සේවනය වෙනුවට බහු භාර්යා සේවනය කියලා කියනවා. අන්න ඒ වගේ පැහැහිමිටපත් වෙන්න බැරි පැතිවලට මේ සමාජයයි ගමන් කරනවා පේනවා. අන්න එතකොට ඒ බඳු තත්වයකදී අර අරමුණ ඉටු කර ගැනීම හමුවේදී ඡන්දයෙන් අගතියට යාම සීමාව ඉක්මවා යාම. එතකොට ඒ විට සිදුවෙනා වූ හානි කරදර විනාශ පිළිබඳව ඔබට මේ මාධ්‍ය තුළ අනන්තවත් වාර්තා හොයාගන්න පුළුවන් වෙයි. මම ඒවා ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැ. එතකොට ඡන්දය කියන එක හිතේ ඇති වෙන අදහසක් නැත්තම් ඒක සීමා පවුරු බිඳනකොට තමයි අපි ඡන්දයෙන් අගතියට යනවායි කියලා කියන්නේ. ඒ වගේම තවත් කරුණක් තිබෙනවා. ඒක තමයි ද්වේෂය කියන එක. ද්වේෂ කියන වචනේ තේරුම අකමැත්තෙන් පටන් ගත්තාම වෛරය දක්වා පුළුල් වී යන නොකමැත්ත තරහව ආදී කාරණා. ද්වේෂය කියන්නේ තරහ කියන වචනේ දෝෂ කියන අර්ථයෙන් ගන්න. ඒකෝර යම් කිසි පුද්ගලයෙකුට ඒ මොහතකදී තරහවක් ආවොත් ඒ තරහවේදී තරහ වෙන්නේ සිතට. සිතට තරහ ආවට මූණ කළු වෙන එක, ඇස් රතු වෙන එක සහ ඉරියව් රළු වෙන එක සිදු වෙනවා. එතකොට ද්වේෂයෙන් නැමැති හැඟීම විසින් අපේ කය ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා අන්නයට එරෙහිව මෙහෙයීම සඳහා යොදා ගන්න ලබනවා. අන්නේ විදිහට ස්වාභාවික තත්ත්වයේ ඉන්නට හැකියාවක් නොලැබෙන ආකාරයකට සිතෙහි ද්වේෂය රජ කරන විට මිනිසෙක් වෙනුවට එතන ක්‍රියාත්මකව ලබන්නේ ඊට වඩා පහත් අදහස් තියෙන සත්ත්ව සමූහයක් වශයෙන් කියන්න පුළුවන්. ත්‍රිසන් ගති ලක්ෂණ කියන්නත් පුළුවන්. ගම්බද සමාජයේ නම් තවත් මේවට වචනත් යොදනු ලබනවා. මාධ්‍යවල නිසා අපි හිමන වේදුවාට. එතකොට මේ ක්‍රියාවලිය එක්වරක් නෙවෙයි ජීවිතේ සිදුවන්නේ. එක දවසක් නෙවෙයි ජීවිතේ සිදුවන්නේ. එක දවසේ 23 වතාවක් දිනපතාමත් මේ කියන ද්වේෂයේ පැමිණීම සහ ඒ ද්වේෂ සහගත සිතින් කය වචන පාවිච්චි කිරීම සිතට එන දේ කයට වචනට දීම කියන මේ කාරණා සිදු වෙනවා. එතකොට ඒකට කියනවා ද්වේෂ අගතින් ගච්ඡති කියලා. ඊළඟට අපට සමාජ ජීවත් වෙන විට යම් යම් කාරණා නිසා අපේ බිය ඇති වෙනවා. මේ බියෙත් සමහර විට ඉස්මතු වන්නේ ආත්මාර්ථය. අන් අයට බිය, සතුරන්ට බිය, නීතියට බිය ආදී තවත් වෙනවා. මරණ බිය ආදී විවිධ වශයෙන් ගන්න පුළුවන්. බියේදී ගැලවෙන්න කල්පනා කරනවා. දැන් සතුන් බිය වුණාම පැනලා දුවනවා. ඔවුන්ට ලබා දීලා තිබෙන ආව හැකියාවක්. අප බිය වුණාම මේ බිය විසින් මොකද කරන්න ලබන්නේ? Taman බියටපත් කරන්නා වූ බලවේග විනාශ කරන්න උත්සාහ කරනවා. ඒකයි බියේ ලක්ෂණය. Taman විනාශ කිරීමට පෙර අන් අය විනාශ කරන්නට. ඒ වගේම සිහි කල්පනාවෙන් තොරව කටයුතු කරලා මහ විශාල අවුල් ඇති කරන්න. ඒව තමයි මේ මේ සිදුවෙන හානි. මේ ද්වේෂයෙන් නගතියට ගියාපුවහම, ඡන්දයෙන් නගතියට ගියාපුවහම, බියෙන් නගතියට ගියාපුවහම අර යුක්තිය සදාචාරය සාරධර්ම අහිමි වෙනවා, අමතක වෙනවා. ආත්මార్థය ඉස්මතු වෙනවා. ඒ සඳහා අන් අය පාවා දෙන්නට, අන් අය විනාශ කරන්නට, අන් අයට චෝදනා කරන්නට, අන් අයට අපහාස කරන්නට, තමන් ගැලවෙන්නට, තමන් වරද සවාගෙන වෙන්නට පුළුවන්, නැතිවා වෙන්නට පුළුවන්, තමා නිවැරදි කරවා වීම සඳහා නොකර චෝදනා වලින්, නොකර වැරදි වලින් අන් අය පෙළන්නට කටයුතු කරන ලබනවා. අන්න ඒවා තමයි මේ ඡන්ද දෝෂ බය කියන ස්වභාවයන් හිවි අගතියට යාමේ ලක්ෂණය. ඊළඟට තවත් එකක් තිබෙනවා. මේ තුනේදිමත් මං හිතනවා තියෙන දෙයක් තමයි මෝහ කියන එක. මෝහය කියන එක මෝඩකම කියන අර්ථයෙන් ගන්නවා, මුලාව කියන අර්ථයෙන් ගන්නවා. නමුත් ඊට ආගියාපහම ලෝභ දේශ මෝහ කියන වචනේ පවතිනවානේ. මේ මෝහය කියන වචනේට යම් තැන්වල සඳහන් වෙන්නේ මම වෙමි යන මුලාව කියන එක. එවිට මා දකිනවා ඡන්දේ විත් මම වෙමි යන මුලාව තියෙනවා. දේශේදිත් මම වෙමි යන මුලාව තියෙනවා. බයෙදිත් මම වෙමි යන මුලාව තියෙනවා. එතකොට මම වෙමි යන මුලාවෙන් කටයුතු කිරීම කියන එක තමයි ඒ හැම එකටම සම්බන්ධ කරන්න පුළුවන්. දැන් මේ කටයුත්තදී අපි දකින දෙයක් තමයි එහෙමනම් මේ සමාජයේ ජීවත් වීමේදී මුලාවෙන් කටයුතු කිරීමක් තිබෙනවා. අන්නේ මුලාවෙන් කටයුතු කිරීමේදී තමයි චන්දා දෝසා බයමෝහා කියන මේ හතරෙන් අගතියට යන්නේ. අනිත් මෙහෙම තේරුම් ගත්තට මේක මදි. ඒ ඒ අවස්ථාවල උපදින ධර්මතාවය මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒ සඳහා අපට ජීවිත එකක් වශයෙන් අරන් බෑ. අපිට ගන්න වෙනවා ජීවිතයේ පවතින ඒකකයක්. සමහර තැන්වල පැහැදිලි කරලා තිබෙනවා ඒක. ජීවිතයේ දැන් මේ මොහොතේ සිදුවෙන දේ මොකක්ද? දැන් මේ මොහොතේ සිදුවෙන දේ ඔබේ ඇසට රූපයක්, කනට ශබ්දයක්, නාසයට ගන්ධයක්, දිවට රසක්, කයට පහසක් හෝ සිතට අරමුණක් කියන එක. නිින්ද හැරෙන විට දිවාරාත්‍රී දෙකේ මේ කාරණේ තමයි සිදුවෙන්නේ. දැන් නැමැති මොහොතේ සිදුවෙන දේ. එතකොට අරමුණක් මුල් කොටගෙන, ලෝභ දේශ මොහ චිත්ත අරමුණක් මුල් කොටගෙන, රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ද්වාර අරමුණක් මුල් කොටගෙන තමයි අපි කටයුතු කරන්නේ. මෙන්න මේ අරමුණේදී තමයි මොහොතින් මොහොත මේ අගතියට යාම සිදුවෙන්නේ. අරමුණ නැවත නැසත් ගැනීම තුළ එබැවින් අරමුණක ක්‍රියාකාරීත්වය බුදුන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ තව ටිකක් ගැඹුරු අර්ථකින්. පුද්ගලයෙක් වශයෙන් දකින්න නැතුව ඒ අරමුණ මුල් කොටගෙන සිදුවෙන ක්‍රියාවලියට කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක හට ගැනීමක් කියන එක. ඒ පහක හට ගැනීම නොදන්නාකම නිසා තමයි කෙනෙක් පිරෙහෙන්නේ සහ හික්මීම නැතුවන්නේ කියන එක සත්‍යක සූත්‍රයේ සඳහන් වෙලා තිබෙනවා. ඒ පහ තේරුම් අර ගැනීම තුළ තමයි කෙනෙකුට මේ හික්මීම ඇති කර ගන්න පුළුවන්කමක් තියෙන්නේ. එහෙම නැත්නම් ඔය කියන අගතියට නොයා ඉන්න පුළුවන්කමක් තිබෙන්නේ. එබැවින් මේ අගති ගමනානි, නාගති ගමනානි කියන දෙක තේරුම් ගැනීමේදී ඒකට මුල් වෙන ස්කන්ධ පංචක ධර්මතාවය පිළිබඳ අවබෝධයක් ධර්මස්වරණය කරන කෙනා දැනගෙන ඉන්න වෙනවා. අවබෝධයක් ලබාගෙන ඉන්න වෙනවා. ඒ ලබාගත්තම තමයි ඒක තුල සිදුවෙනා වූ අගතිය සහ නාගතිය තේරුම් ගන්න වෙන්නේ. ඒක තුල සිදුවෙනා වූ වැරදි පාරේ අනේක සහ ඒක තුල සිදුවෙනා වූ නිවැරදි පාරේ අන ආකාරය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඇයි වැරදි පාරට යාම තුල සිදුවෙන දේ ඒක තේරුම් ගන්න වෙනවා. සාමාන්‍යයෙන් ඔබ දකින්න ලදරු වයසේ දරුවෙකුගේ ක්‍රියාකලාපය. ඔවුන් බොහොම සතුටින් ඉන්නවා, සංසුන්ව ඉන්නවා, ඒතරම් ප්‍රචණ්ඩත්වයක් ප්‍රකට කරන්නේ නැහැ. නමුත් ඔවුන්ම පසු කාලීනව ඊට වඩා වෙනස් ආකාරයකට හැසිරෙන්න ගන්නවා. දැන් ඉස්සරට වඩා සැරයි කියන දේ අහන්නේ හිතුවක්කාරයි කියන එක ගුරුවරුන්ගෙන් මව්පියන්ගෙන් අපට අහන්න ලැබෙන වචන. අන්න ඒ විදිහට එහෙම වන්නේ ඇයි? එහෙම වන්නේ අර පුරපස සඳ ආපසු කල්වර පක්ෂයට හැරෙන විට ටිකෙන් ටික අඳුර වෙනවා වගේ පිරිසිදු සිතෙහි අපිරිසිදු ලක්ෂණයන් ලැබුම් ගැනීම. ඒකට කියන්නේ චිත්ත සංකලයේ සහ භික්කවේ සත්තා සංකලිස්සන්ති කියලා. සිත පිරිසිදු වීමෙන් සත්වය අපිරිසිදු වෙනවා. අන්න මේ අරමුණු ගන්ත්‍ය ආමේදී අරමුණු වල ඇලීම හේතු කොටගෙන චිත්තාභ්‍යන්තරයට ලෝභ මූල, දේශ මූල, මෝහ මූල නම් වූ කොටසක් එකතු වෙන්න ගන්නවා. එකතු වෙනවා කියන්නේ ටිකෙන් ටික වැඩෙනවා. ආහාර දෙනකොට දරුවෙක් වැඩෙනවා වගේ, කැටේට මුදල් දමන විටෙහි අයිතිහෙල යනවා වගේ, ලෝභය භාවිතා කරද්දි, ද්වේෂය භාවිතා කරද්දි, නැත්නම් ඡන්දය භාවිතා කරද්දි, ද්වේෂය භාවිතා කරද්දි, බය නැවත නැවත භාවිතා කරද්දි, මෝහය නැවත භාවිතා කරද්දි කෙමෙන් මේක වැඩෙන්න ගන්නවා. අන්න පෘථග්ජන කියන සමාජයේ තේරුම් ගත යුතු වැදගත්ම කරුණ තමයි ධර්මයේ කියන කොටස වටහා නොගත්තොත් ජීවිතයේ මුල සිට අග දක්වාම මේ චන්දා දෝසා භය මෝහ කියන හතරෙන් වැඩෙනවා. ඒ අතර ඔබ සත්පුරුෂ ක්‍රියා කරනවා වෙන්න පුළුවනි. ඒ අතර ඔබ පුණ්‍යක් ක්‍රියා කරනවා වෙන්න පුළුවනි. ඒ අතර ඔබ සිල් සමාදන් වෙනවා වෙන්න පුළුවනි. ඒ අතර ඔබ විශිෂ්ට පොය අවස්ථාවන්දී පුණ්‍ය කර්මයන් කරනවා වෙන්න පුළුවනි. ඒවා කරන්න පුළුවනි. ඒවා කරද්දී උනත් ඇතුළතින් මේ චන්දා දෝසා භය මෝහ වැඩෙනවා කියන එක නවත්තන්න බෑ. අඩුවක් වැඩියක් තියෙන්න පුළුවන්. දේශසහගත චරිතයකදී ඒක බොහෝසේ වැඩෙනවා වගේම සිල්වත් පුද්ගලයින් තත්පුතක් ජනමත් මේ ඉන්නා විට මේ තරහව එන්නේ නැහැ කියලා නෑ. තරහව එනවා. තරහෙන් කටයුතු කරන්නේ නැහැ කියලත් නෑ. තරහෙනුත් කටයුතු කරන් ලබනවා. එහෙමනම් පුරපස සඳ අඳුරු තැන දක්වා ගෙනියන ලබන්නේ අවපස්සට හැරුණයින් පසුව. එතකොට ලෝකේ අන්ධකාර වෙනවා. ඒ වගේ ජීවිතෙත් බැලුවම මේ චන්ද්‍රයේ දේශයේ මොහේ භාවිතා කරමින් යන මඟ අන්ධකාරය කරා යන ගමනක්. එන්නට එන්නට ආලෝකය අඩු වෙනවා වගේ ජීවිතයේ තිබෙනා වූ දීප්තිමත් බව, සැනසෙල්ල සතුට ඔබෙන් පැහැර ගන්න ලබනවා. ඔබෙන් පැහැර ගන්න ලබන්නේ වෙන කවුරුවත් විසින් නොවේ. මේ ඡන්දය, ද්වේෂය, බය සහ මෝහය විසින්. එබැවින් ඡන්දයෙන්, ද්වේෂයෙන්, බයෙන්, මෝහයෙන් කටයුතු කිරීම බෞද්ධ ප්‍රතිපදාව වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අනුමත කළ ප්‍රතිපදාව වන්නේ නැහැ. නමුත් අපි පෘථග්ජන කියන සමාජයේ ඔවුන්ගේ ඉලක්කය බලාපොරොත්තු වෙලා තිබෙන්නේ හැම කටයුත්තකදීම මෙසේ ඡන්දයෙන්, ද්වේෂයෙන්, බයෙන්, මෝහයෙන් කටයුතු කිරීමයි. අන්න මේ වරද සිදු වෙනවා නිරන්තරයෙන්. නැවත නැවතත් සිදු වෙමින් පවතිනවා. ජීවත් වෙන ගියාපුවම. එහෙමනම් අප එහිදී භාවිතා කරන ලබන්නේ අගති ගමනක්. අගති ගමනක්. දැන් එතන ඊළඟ වචනේ අපි තේරුම් ගන්න වෙනවා. මේ යෝ ධම්මං අතිවත්තති යෝ ධම්මං නාතිවත්තති. මේ ඡන්ද දේශ බය මොහේදී යම් ධර්මයක් තියෙනවා කියලා පෙන්වනවා. ඒ ධර්මයේ ඉක්මවා නොයා යුතුයි කියලා පෙන්වනවා. ධර්මයේ ඉක්මවා යනවා කියලා පෙන්වනවා. ආ ධර්මයේ හොයා ගන්න ඕන අපි එවිට ඒක ඉක්මවා යනවාද කියලා දැනගන්න. බුදුන් වහන්සේ වදාරලා තියෙන්නේ සැනසෙන්න සඳහා නම් ධර්මයේ ඉක්මවා යන්න එපයි කියන එක. මම පැහැදිලිව යමක් කියන්න කැමතියි. මේ අගති සූත්‍රවල මේ ඡන්ද දෝෂ බය මෝහ හතරෙන් ඉක්මවා නොයන්න කියන එකේ තේරුමම භාවනාවයි විදර්ශනාවයි. මේ හතරේදීම ඡන්ද දෝෂ බය මෝහ හතරේදීම සීමාව ඉක්මවා අගති ඉක්මවා යනවා කියන එකේ තේරුමම භාවනාවෙන් පරිබාහිරයි කියන එක. එබැවින් මේ හැම සූත්‍රයකම පවතින භාවනාවක්. ඒ ගැඹුරට ගිය කල එකක් විදර්ශනාව නැමැති භාවනාව. මොකද ඇතැම් අය කල්පනා කරන කරුණක් නෙමේ ධර්මයේ තේරුම් ගැනීම නැතුව කරන්න පුළුවන් භාවනාවක් කියලා. ධර්මයේ තේරුම් ගන්න නැතිව කරන්න පුළුවන් භාවනාවක් තිබෙනවා. එදත් තිබුණා අදත් තිබෙනවා. ඒකට එය අරමුණු චන්දා දෝසා බය මොහ ඉදිරිපත් වෙන නොදී සංගවාගෙන ඒ වෙනුවට වෙනත් ඒකාග්‍රතාවයක් සමාධියක් වැඩි වෙනවා. එහෙදී චන්දා දෝසා බය මොහ යටපත් වෙන්නේ නැහැ. යටපත් වෙනව ඇරුණාම සේ වෙන්නේ නැහැ. ඒවා ඉක්මවා යම සිදුවන්නේ නැහැ. එහෙනම් මේ භාවනාව යන්න සිදුවේ යුත්තේදී ඡන්දේදී දේශේදී බය මොහේදී ධර්මයේ ඉක්මවා නොයාම කියන්නේ භාවනාවයි. ධර්මයේ ඉක්මවා යාම කියන්නේ භාවනාවක් නොවීමයි. අන්න ඒක තේරුම් ගන්න වෙනවා. එවිට ඔබට ඒ භාවනාව කරන්න ඉඩකඩ ලැබෙන්නේ ඡන්දය ආවිත, දේශය ආවිත, බය ආවිත, මොහය ආවිත ඒ අවස්ථාවේදී නේද? ඔබට එහෙම දෙයක් වැටහෙන්නේ නැහැ නේද? ඔබ ඒවා නැතුව ඉන්න නේද කල්පනා කරන්නේ? ඔබ පැත්තකින් තියලා වෙනම සමාධියකින් ඉන්න නේද කල්පනා කරන්නේ? එහෙම සමාධියක් උපදවා ගත්තේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා සමාධිය දෙයක් කරගන්න එපයි කියලා. ධර්මයේ තේරුම් ගත්තේ නැති අය එබඳු දෙයක් හදාගෙන එහි වාසය කරන්න කල්පනා කරනවා. ඒකයි ගයක් කරගන්නවායි කියන්නේ. ආවාසයක්. එහෙම හිටියට ඉන්නහම් වෙන්නේ නැහැ. මොකද ඡන්ද දේශ බය මෝහ මූලයන් ඉවත් වෙලා නැහැ. දැන් මේවා හටගන්නේ යම්කිසි මූලයකින්. ඒ මූලයට ඉතුරු නැතුව අවසන් කරන්නයි අවශ්‍ය වෙන්නේ. එබැවින් මේ ගති හතරින් මේ අගති හතරින් අතමි දෙන්නට අපට භාවිතා කළ හැකි ධර්මයක් තිබෙන බවයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ. ධර්මය යන්න මේ සමාජයේ විවිධ තැන්වල භාවිතා වෙනවා. සාමාන්‍යයෙන් විවිධ ආගම් වලට ධර්මය කියලා කියනවා. ඒ වගේම ආචාර ධර්ම පද්ධතියෙන්ද කියනවා සාර ධර්ම කියලා. සමාජයේ පවතින ධර්මතාවයන්ට කියනවා සමාජ ධර්මතාවයන් කියලා. මා මේක තවත් ආකාරයකට විග්‍රහ කරන ලබනවා. සමාජයේ පරිවරුන් විසින් හඳුන්වා දෙන ලද ධර්ම සියල්ල ධර්ම තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයේ බුදුවරයෙක් හඳුන්වා දෙනු ලබන්නේ ධර්මද ඇතුළත් ඊට එහා ගිය ධර්මයන් තුළ පවතින තෝරන තවත් ගැඹුරු කරුණක් එකට කියනවා සද්ධර්ම කියලා. එතකොට ධර්මයන් තුළ පැවතිය හැකි තව ගැඹුරු දෙයක් තමයි සද්ධර්ම කියන්නේ. හැබැයි සද්ධර්ම කියන එක අධර්මය තුළ පවත්න්න බෑ. එබැවින් අධර්මයන්ගෙන් නිවත් වෙන්න වෙනවා කෙනෙක් ජීවත් වෙනකොට. ධර්මයන් සාර ධර්මයන් තුළ ජීවත් වෙන්න වෙනවා. සාර ධර්මයන් තුළ ජීවත් වූ පමණින් ඒ සද්ධර්ම වන්නේ නැහැ. සාර ධර්මයන්ට එකතු කරගද්දී තවත් ගැඹුරක් තියෙනවා සද්ධර්ම කියලා. අන්න මේ ධර්මයේ ඉක්මවා නොයාම කියන වචනේ අරුත එය විය යුතුයි, එය විය හැකියි කියලා අපි කල්පනා කරන්නේ. එබඳු තත්යකදී මේ කරුණ පැහැදිලි කිරීම සඳහා අපට ධර්මයේ විග්‍රහ කරන්න වෙනවා. ධර්මයේ විග්‍රහ කරන්න ගන්න තියෙන හොඳම ගාථාපද තමයි සබ්බේ සංඛාරා අනිච්චාති අදාපඤ්ඤාය පස්සති. වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේත. නොසේනම් ධර්මයේ සොයා ගිය දහම්සොර රජතුමාට වෙස්සලාගත් යක්ෂයෙක් විසින් දේශනා කරයි කියන ගාථාවේ සඳහන් වේ. ඒ ගාථාව පිළිබඳ නිර්වචනය ඔබ සම්දී තිබෙනවා නම් එහි සඳහන් වන්නේ ලෝ පහළවුන පහළ විසිටින පහළවීමට නිර සියලු බුදුවරු විසින් ලෝට කෙලි පෙලි කරන ලබන ධර්මයේ ඇතුළත් ගාථා පාඩයක් වශයෙන්. එතකොට මේ ගාථාවේ තිබෙන ධර්මයේ කුමක්ද? මම නම් දකින්නේ මේ ධර්මයේ ඉක්ම නොයාම කියලා මෙන්න මේ தත්වයයි. ඒ නිසා මේ ගාථාවේ සඳහන් ධර්මය අපි තේරුම් ගන්න වෙනවා. ඒවිත කුමක්ද ධර්මයේ? වය ධම්මා සංඛාරා, අනිච්ඡාවත සංඛාරා, සබ්බේ සංඛාරා අනිච්ඡාති. අන්න ඒ ගාථා පදවල තියෙන ආයුධය තමයි ධර්මයේ බවට පත් කරන්නේ. කුමක්ද සබ්බේ සංඛාරා අනිච්ඡාති කියන්නේ? අන්නේ විත තේරුම් ගන්න වෙනවා සංඛාරා පරමා දුක කියන වචනේ. ලොකුම දුක සංඛාරයයි. එහෙම නැත්නම් යංකි දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චය. යම්කිසි කෙනෙකුට ජීවිතයේ දුක් හට ගන්නවාද එය සංඛාරපත්තියන් කියන එක. එබැවින් සංඛාර කියන වචනේ ගැඹුර තේරුම් ගන්න වෙනවා. සංඛාර කියන වචනේ තේරුම් ගැනීමේදී මේ දෙයක් මාසියා දෙන්න අවශ්‍ය වෙනවා. අපේ කායික ක්‍රියාවලියන් සඳහා අපි කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර, චිත්ත සංඛාර කියන මේ වගේ වචන කීපයක් පාවිච්චි කරන ලබනවා. ඒ බුදුරජාණන් වහන්සේටත් තියෙනවා ඊන්පසුව. කාය සංඛාරයේ තියෙනවා, වචී සංඛාරයේ තියෙනවා, මනෝ සංඛාරයේ තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාය සංඛාරය හෝ වචී සංඛාරය හෝ මනෝ සංඛාරය දුකක්ද? නැහැනේ. එබැවින් sabbhe sankhara යන්න කාය වචී මනෝ සංඛාර ඉක්මවා ගිය දෙයක් වශයෙන් හිතන්ටයි මායේ කරුණ පැහැදිලි කළේ. මොකද sabbhe sankhara dukkhaati කියලා පැහැදිලි කරලා තිබෙනවා. එසේනම් මේ කාය වචී මනෝ කියන වචන තුනට එහායින් මෙතන යොදන්න තව අරුතක් නැද්ද? මේ සංඛාර වලට අபிසංඛාර කියන්නේ නැහැ. නමුත් සරියුත් මහ රහතන් වහන්සේ පැහැදිලි කළා වූ කාරණේදී මෙතෙන් ප්‍රයදලා තිබෙනවා තවත් සංඛාරයක්. ඒක මිනිසා ඉක්මවා යන දෙවියන් සහ බ්‍රහ්මයන් පවා සම්බන්ධ කරගන්න පුළුවන් සංඛාරයක්. ඒකට කියන්නේ පුණ්‍යාபிසංඛාරය, අපුණ්‍යාபிසංඛාරය, ආනිජ්ජාபிසංඛාරය. එහි අபிසංස්කරණය කියන වචනේත් පවතිනවා. එය සියලු දෙනාටම අදාළයි. අන්න මේ මා කල්පනා කරනු ලබන්නේ මේ කාය වචී මනෝ නම් සරලාර්ථයේ ඉක්මවා යමින් මේ ස්ථානයට ගන්න වෙනවා අපුඤ්ඤාභි පුඤ්ඤාභි ආනිජ්ජාභි සංඛාර කියන එක. අන්න අපි ඔය සිතින් කයෙන් වචෙන් කටයුතු කිරීමේදී ඔය කරන කටයුතු අයිතිවන්නේ පුඤ්ඤ පැත්තර නම් පුඤ්ඤාභි සංඛාරය, අපුඤ්ඤ පැත්තර නම් අපුඤ්ඤාභි සංඛාරය. අபிසංකරණයේදී අපුඤ්ඤාභි සංඛාරයේත් මම ඉන්නවා, අபிසංස්කරණයේදී පුඤ්ඤාභි සංඛාරයේත් මම ඉන්නවා. අපට අනිත්‍යවි සංඛාරයේ වළංගු නැහැ. ඒක ගෘහස්ත ජීවිතය අතහැර ගොස් වනාන්තරගත වීම තුළින් ඔය පුණ්‍ය චේතනා ඉක්මවා යන සමාධිගත චිත්තයක් උපදවා ගැනීම සඳහා කරන සංස්කාරයක්, සංස්කරණයක්. එයින් පරලෝ යාම එක ඉරණමක්. මේ ඉරණම් තුමත් අපි බින්තර පැහැදිලි කරලා තිබෙනවා. යලිත් කතාවක් මතක් කරලා දෙන්නම්. කෙනෙකුට ජීවිතාවසානයේදී අපුණ්‍යවි සංඛාරයෙන් පරලෝ යන්න සිදු වෙන එක හොඳ දෙයක් නෙමෙයි. එතකොට දුගතිගාමී බව තමයි ඔහුගේ මාවත. අන්න එතකොට ඒක අගති වෙලා. ඒ වගේම කෙනෙකුට පරලෝය යාමේදී පුණ්‍යාபிසංකාරයෙන් පරලෝය යාම අරට වඩා හොඳයි. නමුත් දෙවියන් අතර හෝ මිනිසුන් අතර උපතක් ඒ සඳහා සිදුවනු ලබනවා. මේ දෙක ඉක්මවා ගිය අය තමයි මිනිසුන් වශයෙන් අනන්තර්ගත වෙලා තවසන් වශයෙන් ආනිජ්ජාபிසංකාරය රැස් කරගන්නේ. ධ්‍යාන කුසල් කියන එක. එතකොට පාපේනුත් කාලක්‍රියා කරනවා, පුණ්‍යාபிසංකාරේනුත් කාලක්‍රියා කරනවා, ධ්‍යාන කුසල් මගෙනුත් කාලක්‍රියා කරනවා. ධ්‍යාන කුසල් වලින් කාලක්‍රියා කළායට රූපී අරූපී බමතල උපතක් හමු වෙනවායි කියලා කියනවා. දැන් මේ අபிසංකාර තුන නිසාම හමුවන්නේ අපාගත වීම, මිනිසුන් හෝ දෙවියන් අතර ඉපදීම සහ රූපී අරූපී බමතල ඉපදීම හේවත් මේ 31 කලයේ උත්පත්ති වෙනවා. ඒ අபிසංකරණ කුමක් කොට ගැනීම නිසාද? අන්න තේරුම් ගන්න වෙනවා. ඒ අபிසංකරණයන් මම කොට, මගේ කොට, මගේ ආත්ම කොට ගැනීම හේවත් අபிසංකරණයේදී ඒවාට නিত্য සුඛ ආත්මාර්ථයක් දීප නිසා. අන්න මේ අபிසංකරණයේදී නিত্য සුඛ ආත්ම අර්ථය දෙනවයි කියන එකේ තේරුම අපි මේවා නිත්‍යයි, සුඛයි, ආත්මයි කියලා එකතු කරනව නෙවෙයි. ඒක තේරුම් ගන්න. සමාජය එහෙම හිතනවා. අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා හිතුවොත් විතක්ක ਵਿਚාර කළොත් හරියයි කියලා. ඒක තේරුම් ගන්න ඕන හොඳ ආකාරවම. මේ ලෝකේ ජීවත් වෙන්න යන කිසි කෙනෙක් අරමුණු රැස් කර ගැනීමේදී ඒ ලෝභයෙන් කටයුතු කළත්, ද්වේෂයෙන් කටයුතු කළත්, එහෙම නැත්නම් ඡන්ද, දෝෂ, බය, මෝහ කියන හතරෙන් එකකින් කටයුතු කළත් කිසිම අවස්ථාවක වුන් හිතන්නේ නැහැ මේක නිත්‍යයි, මේක සුඛයි, මේක ආත්මයි කියලා. කිසිම අවස්ථාවක වුන් හිතන්නේ නැහැ ඒක මම, ඒක මගේ ආත්මය කියලා. සිතන් නැති වුණාට ඒ අරමුණ වලට එකතු වුණාම ඡන්දෙන්, ද්වේෂයෙන්, බයෙන්, මෝහයෙන් යුක්ත නම් එතන තියෙන දර්ශනය තමයි නිත්‍යසුඛාත්ම කියන්නේ. අන්න නিত্য සුඛ ආත්ම දර්ශනයෙන් කටයුතු කිරීමේ පදී පවතින්නේ ඡන්ද දෝෂ බය තුල එයයි. එවිට පිරිසිදු සිතට උඩින් සඳට උඩින් කළු අලාකුලක් මෝරන්නාසේ, මෝරාගෙන විත් සඳ වැසී යන්නාසේ. පිරිසිදු සිත වසා ගනිමින් මේ ඡන්ද දෝෂ බය මොහ මූලික කොටගෙන උපදිනවා ක්ලේශ ධර්මයන්. එහෙම නැත්නම් හට ගන්නවා ලෝභ දේශ මොහයන්. අන්න ඒ ලෝභ දේශ මොහයන්ගේ ප්‍රමාණය වැඩිවන්නට ජීවිතයේ දුක් වැඩි වෙනවා, අඳුර වැඩි වෙනවා. මේ ජීවිතයේ දුක අඳුර වැඩි කරගනිමින් දුකසේ මියන්නට නම් බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ සරණ අපට අවශ්‍ය වෙන්නේ නැහැ. අනාගමික ආයත හෝ අබුද්ධෝත්පාදයෝ හැම දිනාගෙම ඉරණම මෙයයි. මේ ඡන්දයෙන්, දේශයෙන්, බයෙන්, මොහෙන් අගතියට ගොස් ගැලවෙන්න බැරි ආකාරයට හිර වෙලා අසහනින් පීඩාවෙන් ජීවිතය අවසන් කරන එක. බුද්ධාවාදයේ කුමක් සඳහාද? අනේක තේරුම් ගන්න වෙනවා. බුද්ධ අවවාදයේ පවතින්නේ විශේෂයෙන් තේරුම් ගන්න වෙනවා මේ නිදීම සඳහා. මේ නිදීම සඳහා අපට එහෙමනම් මේ චන්දා දෝසා භයාමෝහා කියන අවස්ථා හතර ඔබට එන වෙලාවට එතන පවතින ධර්මයේ කුමක්ද, එතන ඉක්මවා යන ධර්මයේ කුමක්දයි ඔබට වැටහෙන්න අවශ්‍ය වෙනවා. අප ඒ කොහොමද තේරුම් ගන්නේ? අන්න ඒ තමයි වැදගත්ම කරුණ. අන්න පෘථග්ජන කියන පුද්ගලයා මේ ස්ථානයේදී මේ අවස්ථාවේදී ඔහුට ධර්මයක් මතක් වන්නේ නැහැ. පෘථග්ජන පුද්ගලයාට ඡන්දේදී ඡන්දේ මම, ද්වේෂේදී ද්වේෂේ මම, බයේදී බය මම, මෝහේදී මෝහේ මම. මම වූ විටයි බේම මගේ සහ මගේ ආත්මය වෙනවා. එවිට ඒවයින් යුක්තව කටයුතු කරනවා. ඡන්දයෙන් ද්වේෂයෙන් බයෙන් මෝහයෙන්. එවිට දිනන්නට, පහර ගසන්නට, පරාජය කරන්නට, හිදවන්නට, පරිගන්නට, එකට එක කරන්නට ආදී වශයෙන් වැරදි පැත්තටමයි යන්නේ. මේ වැරදි පැත්තට සිත මෙහෙවන මොහොතක් මොහොතක් පාසාම ඊට අදාළ ජවන් ශක්තියක් මගින් හිත ඇතුළට මූලයක් ඉතුරු කරනු ලබනවා. මේකට කියනවා ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය, නැත්නම් තණ්හා අනුසය කියලා කියනවා. මේ තණ්හා අනුසය බලවත් වීම තමයි කෙනෙකුගේ ජීවිතයේ දුක් ගෙන දෙන කාරණා. අන ළමා කාලයේ අඩු තණ්හා අනුසයක් තිබිලා මහලු කාලයේ දක්වා ධර්මයක් භාවිතා කරන්න ඇති කෙනෙකුට අවසන් වශයෙන් බලවත් වූ තණ්හා අනුසයක් පවතිනවා. වැඩුණ ලෝභ දේශ මොහයන් පවතිනවා. හේතුව ඡන්දයෙන් දේශයෙන් බයෙන් මොහයෙන් අගතිගාමීව කටයුතු කරපු නිසා, හේවත් ධර්මයේ ඉක්මවා යාම නිසා. ධර්මයේ ඉක්මවා යාම කියන එකේ තේරුම සංස්කාරයන් නිත්‍ය සුඛාත්ම සංකල්පයෙන් පරිහරණය කිරීමයි. මෙන්න අප හඳුනාගත යුතු කාරණාව. මේ තමයි අගතිගාමී කියලා කියන්නේ. පාරක නෙවෙයි යන්නේ, වැරදි පාරක යන්නේ. අගතින් ගච්ඡති. එබැවින් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයකින්තරෝ ඕනෑම කෙනෙකුට මේ අගතිගාමී භවයේදී හිරවීමක්, අසරණ වීමක්, ගැලවෙන්න බැරි තරමට හසු වීමක් සහ අධික පීඩාවන්ට පත්වීමක් සිදු වෙනවාමයි. චිත්තාභ්‍යන්තරයේ නිරන්තරයෙන් දුකින් වෙහෙසෙන් පීඩාවෙන් කනගාටු වෙන්නේ කියන ඍණාත්මක සිතුවිලි ගොඩකින් පුරවගෙන ජීවත් වෙන්න වෙලා තියෙනවා. එවිට ජීවිතයේ අතිශයින් බරක්, කරදරයක්, හිරිහැරයක් එපා වීමක්. ඔය වත්මන් සමාජයේ ඇසුරු කරනද බොහෝ දෙනා ඒවඳු කරදර රාශියකට මුහුණ දුන්නාම මට නම් දැන් ජීවිතේ එපා වෙලයි කියලා කියනවා. එහෙම කියන අය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වැඩිහිටි ළමා ભેදයකින් තොරව ඉන්නවා. අන්න අර ඡන්දයෙන්, දේශයෙන්, බයෙන්, මෝහයෙන් කටයුතු කරන්නට යාමතල තමයි තමාට තමා එපා වීම කියන මේ தත්ත්වය දක්වා කෙනෙකුට එන්න සිදු වෙන්නේ. එබැවින් එය භාවිත චිත්තයක් නැති, දහම් සරණක් නැති ඉබාගාතේ යාමක්, ආලේ යාමක්. අන්න දැන් මේ ඉබාගාතේ යන ගමන වෙනුවට, ආලේ යන ගමන වෙනුවට, ධර්මයේ ඉක්මවා යන ගමන වෙනුවට, ධර්මයේ ඉක්මවා නොයන ගමන පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. අන්න ඒ ධර්මයේ ඉක්මවා නොයන ගමනේ ආරම්භය තමයි පටිසෝතගාමී ප්‍රතිපදාව කියලා කියන්නේ. ධර්මයේ ඉක්මවා නොයන ගමනේ ආරම්භය තමයි පටිලෝම පටිසම්පාදේ අනුගමනය කරනවායි කියලා කියන්නේ. ධර්මයේ ඉක්මවා නොයන ගමනේදී ලෝභ දේශ මොහයන්ගේ සංසිඳීම ආරම්භ කරන ගමන තමයි විදසුන් වඩනවායි කියලා කියන්නේ. ධර්මයේ ඉක්මවා නොයන ගමනේදී මේ කටයුත්ත කිරීම තමයි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදනවායි කියලා කියන්නේ. මේ වචන හුඟක් තිබුණාට බය වෙන්න එපා, රැවටෙන්න එපා. එකම කාරණයක් ඔය කියෙන්නේ. ඒ වගේම මෙතෙන් සඳහන් වෙනවා තව කරුණක්. ඔබට මා මේක පෙර මතක් කර ඇති, නිවීම කියලා කියන්නේ සිතේ පවතින ආ වූ ලෝභයේ, දේසේ, මෝහයේ සංසිඳීම. ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය නිබ්බාන. එහෙනම් මේවා ෂය වෙන්නේ කොහොමද? රැස්ුනේ කොහොමද? ධර්මයේ ඉක්මවා යාමේ ප්‍රතිඵලයක් වශයෙන්. වැඩෙන්නේ කොහොමද? ලෝභයට, දේසයට, මෝහයට ආහාර දුන්නා වූ. ආහාර දුන්නයි කියලා කියන්නේ ඒවා නැවත නැවත භාවිතා කරමින්, ඒ ආයුරින්ම කටයුතු කරමින් ශක්තිමත් කළා. ඒ සඳහා යන ශක්තියද ජවන් කියලා කියනවා. මේ ජවන් ශක්තිය වැඩි කිරීම තුළ තමයි ඒවා අපට පාලනය කරන්න බැරි මට්ටමට වැඩිලා අපව මිනිස් ශරීරයක් තිබුණාට මිනිස් තිරසනෙක් බවට පත් කරන්නේ. සමාජයේ මිනිස් තිරසන් ක්‍රියා අනන්තවත් ඔබ දැකලා ඇසේ. මේ බඳුම කයක් ඇති අයම හොඳින් ඇඳුම් ඇඳගෙන සිටiata කරන්නා වූ ක්‍රියාකලාපයන් කිසිවිටක අනුමත කළ නොහැකි. අන්න ඒ ඡන්දෙන්, දේසෙන්, බොහෙන්, බයෙන් අගතියට යාමේ ප්‍රතිඵලයක් වශයෙන්, හේවත් ධර්මයේ ඉක්මවා යාමේ ප්‍රතිඵලයක් වශයෙන්. එබැවින් අර දීපදයක පවතිනවනේ මිනිසා ත්‍රිසන් වේවිදෝ කියලා. අන්න අගති අයුක්ති මාරුතේ. ඒ අයුක්ති අයුක්ති පැත්තට යාම තුළ තමයි මේ සිද්ධිය සිදු වෙන්නේ. එබැවින් බුදුසමයෙන් සඳහන් මේ ඉගැන්වීම මරණින් මතු ක්‍රියාවක් වෙන්න බෑ. බුදුසමයෙන් සඳහන් මේ ක්‍රියාවලිය අනාගත ක්‍රියාවලියක් වන්නත් බෑ. ඒ වර්තමාන සමාජයේ දුක සංසිඳවන, පෞද්ගලිකව තමන්ගේ හිතේ දුක සංසිඳවන යහපත් සමාජයක් බිහි කරන්නට පුළුවන් ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ප්‍රායෝගික ධර්මයක් වශයෙන් තේරුම් ගන්නට වෙනවා. එහෙමනම් ඒ ධර්මය අනුගමනය කළ යුත්තේ ජීවත් වෙලා ඉන්න අය. ජීවත් වෙලා ඉන්න අය කියුවාම ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භේදයෙන්තරව හැමතැනම මේ සමාජයේ ඡන්දය, දේශය, බය, මෝහයෙන් ඉක්මවා නොයා යාම ක්‍රියාත්මක විය යුතුයි. නමුත් සදහම් තේරුම් නොගත් සමාජයක පෞද්ගලික පවුල් අර්බුදයක සහෝදර සහෝදරියන් අතර විවාහයක දේශපාලන ලෝකයේ තුල එහෙම නැත්නම් ගුරු ශිෂ්‍ය සම්බන්ධතාව තුළ එහෙම නැත්නම් සේවක සේවක සම්බන්ධතාව තුළ නීතිමය පදනම ඉක්මවා යමින් ආවේගශීලී ප්‍රකාශන තුළ පෙන්වනු ලබන්නේ ද්වේෂයෙන් අගතියට යාම, ඡන්දයෙන් අගතියට යාම, බයෙන් අගතියට යාම. එබැවින් මේ සමාජය තුළ මේ අගති ගමන මහ විශාල අවුලක් ඇති කරන ලබනවා. ඒ වුණාට ඒක අගතිමාන ගමන සිදුවන්නේ විශාල අවුලක් වශයෙන් පුද්ගල ක්‍රියාකාරකම් හරහා. ඒ සංසිඳවන්ට නම් අපට පුද්ගල ක්‍රියාකාරකම් වල අගති ගමන නවත්තන්න වෙනවා. අන්න එතකොටයි ඡන්ද දෝෂ බය මෝහේදී යමෙක් ධර්මයේ ඉක්මවා නොයා යුතුයි ඒ බුදුරජාණන් වහන්සේගේ නිර්දේශයයි. සැනසීම සඳහා ධර්මයේ ඉක්මවා නොයා යුතුයි. එබැවින් අපය කරන්නේ කෙසේදයි ඉදිරි කාලය තුළ තේරුම් ගන්න වෙනවා. මේදී ඔබට පුද්ගලයෙක් වශයෙන් ක්‍රියා කරලා කරන්න පුළුවන් කමක් නැහැ. පුද්ගලයෙක් තමයි හැම කෙනෙක්ම. නමුත් පුද්ගලයා තුළ ක්‍රියාත්මක වන්නේ ස්කන්ධ පංචකය නම් වූ සියුම් ක්‍රියාකාරීත්වය. ඒ ස්කන්ධ පංචකයෙන් පංචකයට බලන්න වෙනවා. ස්කන්ධ පංචකයෙන් පංචකයට මේ අගතිගාමී වීමක් සිදු වෙනවා. අගතිගාමීන් බවින් මිදෙන්නක් සිදු වෙනවා. ඒ ස්කන්ධ පංචක ක්‍රියාකාරීත්වයේ වළංගුණු ලබන්නේ වර්තමානයේද. වර්තමාන මොහොතේම කරන ක්‍රියාවක් සමග. එබැවින් භාවනාව වර්තමානයේ කරන ක්‍රියාවක් සමග බැඳී පවතින දෙයක්. වර්තමානයේ කරන ක්‍රියා අතහැර දමා වෙනම භාවනාවක් කරන්ට යාම ධර්ම අනවබෝධයේ ප්‍රතිඵලයක්. එහෙම සමාජයේ පවතින අපි දන්නවා. ධර්මයේ කියන එක වටහා ගන්න නැතුව ජීවිතයේ වෙනම සහ භාවනාව වෙනම කරගෙන යනා ඉන්නවා, කරන්න හදනා ඉන්නවා. ඒ වගේම ජීවිතයේ තියෙන කර්කස බව අර හදාගත්ත භාවනාවේ සමාධිය තුළ නැති බවත් එයයි දන්නවා. නමුත් ඔවුන් තේරුම් ගන්නට ඕන ඔවුන් ධර්මයක් අසා නැති බව සහ ධර්මයෙන් පරිබාහිරව මේ ගමන යා නොහැකි බව. ඔවුන්නේ ප්‍රශ්නවලින් පීඩාවෙන් මිදී නොවේ ඉන්නේ මගහැර. මතක තබාගන්න බුදුසමය සඳහන් වදන් තුනක් තියෙනවා තදංග විස්කම්බන සමුච්ඡේද කියලා. මේ කරදර අපට යටපත් කරන්න පුළුවන්. ඈත් කරන්නත් පුළුවන්. මේ දෙක අන්‍ය ආගම්වල සහ අන්‍ය සමාජවල තිබුණා. බුදුහාමුදුරුව පහළ වෙච්ච සමාජෙත් තිබුණා. නමුත් අපි කියවලා තිබෙනවා බුදුරජාණන් වහන්සේගේ නිර්දේශය තදංග විස්කම්බන ඉක්මවා යන සමුච්ඡේද පහණයයි කියන එක. යලිත් හටගන්න නැති විදිහට අවසන් කිරීමයි කරෙන්න ඕනේ කියන එක. එබැවින් ඔබට මේ ධර්මයේ නොහැටුනේ නම් එවිට ඔබගේ සඳ පලාකුල් වලින් අඳුරුවී අංග සම්පීත 100ක් නොවුනත් 120ක් 30ක් 40ක් 50ක් 60ක් ආදී වශයෙන් අන්න දරුවන්ගේ ජීවිතයේ 15ක් විතර අඳුරු වෙලා තියෙන 10ක් විතර. අවුරුදු 20ක් 30ක් යනකොට ඒ වෙක් 120ක් වෙනවා. 60ක් වෙනකොට 160ක් වෙනවා. 80ක් වෙනකොට 80 100. එතකොට සම්පූර්ණයෙන්ම අඳුරුයි හැම. අන්න ඒ වගේ සැනසille ගත කරගන්නට ලබාගත් ජීවිතයක සැනසille අහිමි කර ගැනීම චන්දා දෝස භයාමෝහා යුක්තව කටයුතු කිරීම තුළ සිදුවෙන දෙයක්. එවිට ජීවිතයේ හිරගයක්, එවිට ජීවිතයේ අපායක්, එවිට ජීවිතයේ පාවුන දෙයක් මෙතෙන්ට පත්වන්නේ ඇයි බුද්ධෝත්පාදයක උපදින බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන බුදුරජාණන් වහන්සේ විසින්ම ප්‍රකාශිත මේ වදන උදව් කර ගන්නාය. මහණින්ත ඔබට මානිත කළ ශාස්ත්‍රවරයාවර්ණයේ ධර්මයයි. බුදුරජාණන් වහන්සේ අදුයි කියලා නෑ කියලා මේ ශාස්ත්‍රවරයාගේ ක්‍රියාකාරීත්වය අක්‍රිය වෙලා නෑ. නිරවුල් සදහම් තේරුම් ගත්තාම ඒ ශාස්ත්‍රවරයා කියලා දෙන්නේ මේ ධර්මයේ ඉක්මවා නොයා කටයුතු කරන හැටි. අන්න මේ කාරණේ ඔබට තේරුම් ගන්න පුළුවන් වුණා නම් එවිට ඔබට ඔබේ වෘත්තීය බාධාවක් එන්නේ. වෘත්තීය සාධාරණ වෙන්න ඕන. ඒක ධර්මයන්ට අයිති කාරණයක් වෙන්න වෙනවා. ඔබ ජීවත් වෙන ස්ථානයේදීම ඔබට ඡන්දා දෝසා බයා මෝහා උපදිනවා. ඔබේ වෘත්තීය සමග, ඔබගේ රාජකාරිය සමග, ඔබගේ යුතුයකම් සමග, ඔබ ගන්නා වූ ආහාර සමග, ඔබ අඳින්නා වූ ඇඳුම් සමග, ඔබ ඉන්න ස්ථානය සමග බද්ධව පවතිනවා ඡන්ද දෝෂ බය මෝහ කියන හතරේ හට ගැනීම. එහෙමනම් ඒ ඉක්මවා යාම සඳහා කුමක් කළ යුතුද තේරුම් ගන්න ඕන. ඒ මොහොතේදී ධර්මයේ ඉක්මවා නොයා යුතුයි. එතකොට ධර්මයේ ඉක්මවා නොයාම කියලා කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්න. ඒ තේරුම් ගැනීමේදී අනුගමනය කරන්න ඕන ක්‍රියාකලාපය තමයි ඒ මොහොතට මේ හැඟීම් වලට වහල් වීමට ඉඩ දෙනවාද? හැඟීම් වලට වහම්බලී කටයුතු කරනවාද? එවිට එතන ක්‍රියාව මමත්වයේ ක්‍රියාවයි. එවිට එතන ක්‍රියාව නිතසුකාත්ම සංකල්පයේ ක්‍රියාවයි. එවිට අර ඡන්ද දෝෂ බය මෝහ හේතු හිත තුළ ඉතුරු වෙමින් තවදුරටත් පැහැදිලි හඳ නැත්තම් ආලෝකමත් අවස්ථාව අඳුරු කරමින් පවතිනවා. මෙන්න මේකට ඉඩ දෙන්න එපා. මොකද ඒ තමයි දුකට හේතු රැස් කිරීම. ඒ හේතු රැස් කිරීමෙන් නතර වෙන්න වෙනවා. එහෙමනම් එතනට ඉදිරියට තියන්න නැතුව අවසන් කරන්න වෙනවා. මේ ධර්මතාවය අනුගමනය කරන්නේ නම් එතන පවතින්නේ චතුරාර්ය සත්‍යය. මේ ධර්මතාවය අනුගමනය කරන්නේ නම් එතන පවතින්නේ විදර්ශනාව. එතන මේ ධර්මතාවය අනුගමනය කරන්නේ නම් එතන පවතින්නේ පටිපත්ති පූජාවෙන් බුදුන් පිළිදීම. මේ වචනවල අර්ථය දෙකක් වශයෙන් තුනක් වශයෙන් හිතන්නට එපා. අන්න අනුගමනීය ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඔබගේ සිත ආපහු පිරිසිදු කරගන්න පුළුවන් වෙන්නේ. චිත්තෝදානාව සුද්ධියන්ති. අන්න ඒ නිසා වර්තමාන මොහොත සමග කටයුතු කිරීමේදී ඔබට ඉවක් තියෙන්න වෙනවා, දැනුමක් තියෙන්න වෙනවා. තමන්ගේ සිත දැන් ඡන්දයෙන්ද අගතියට යන්නේ. ද්වේෂයෙන්ද අගතියට යන්නේ. බයෙන්ද අගතියට යන්නේ. මෝහයෙන්ද අගතියට යන්නේ. එක චිත්ත වීතියක එහෙම වෙනකොට ඊළඟ චිත්ත වීතියදී ඒක දැනගන්න ඕන. මගේ දැන් manussකම ඉවත් වෙන්නයි යන්නේ. ඔබට තේරෙන භාෂාවෙන් කියනවා නම් වතු විර පැනලා යන්නයි යන්නේ. ඒ ක්‍රියාවට ඉඩදීම මිනිස් ක්‍රියාවක් වන්නේ නැහැ. ඒ තිරසන් ක්‍රියාවක්. ඒ ක්‍රියාවට ඉඩදීම සමාජයට යහපත් ක්‍රියාවක් වන්නේ නැහැ. කොතනකින් හෝ සමාජයේ පුපුරායමක් සිදු වෙනවා. අන්න මේ අවසන් කරන්න ඕන. නොකිරීම අවේරේණච සම්මන්ති කියලානේ තියෙන්නේ. සංසිඳෙන්නේ නොකිරීමෙන් කියලා පෙන්නනවා. කිරීමෙන් හේතු ඉතුරු වෙනවා. නොකිරීම කියන්නේ මොකද්ද? අන්න නොකිරීම කියන එක තමයි අවසන් කරනවා කියන එකේ තේරුම. ඒ කියන්නේ ඉදිරියට නොතබා ඒ හැඟීම් එතන මේ අන්තරින්ට ඒවට සත්‍යයක් දෙන්නේ නැතුව, ඒවා බාර ගන්නේ නැතුව, ඒවායේ ක්‍රියාකාරීත්වයට අපි යටත් වෙන්නේ නැතුව ඒවා අවසන් කරන්න පුළුවන් කමක් තියෙනවා. මේ සිතට හටගන්න හැම දෙයක්ම කැමති වුණත් නැති වුණත් අවසන් වෙනවා. ඒ කැමති වුණත් නැති වුණත් අවසන් වීම නුවණින් දකින අනිත්‍ය වන්නේ නැහැ. මතක තබා ගන්න. අපිට අවසන් කරන්නට එතන පැහැදිලි කර වදාරනවා සති කියලා දෙයක්. සති කියන එකේ තේරුමම ගැඹුරු අරුත. සාමාන්‍ය ඉරියව් පවත්තනයකට සති කියලා සමාජයේ භාවිතා කරනවා. පාතැබීමේ දියෝසෝමි කියලා, තබමි කියලා, ගණිමි කියලා, පාදහකොළමි කියලා. ඒක නොගැඹුරු එකක්. එහෙම නෙමෙයි මෙතන සතිය තියෙන්න ඕන ඊට වඩා ගැඹුරු කරුණකට. මොකද සම්මා සති කියන එකේ තේරුම ධර්මයේ තේරුණාම ඇති වෙන කියලා. ස්කන්ධ පංචකයේදී මමත්වයෙන් ක්‍රියා කිරීම සතිය නෙවෙයි. මමත්වයෙන් ක්‍රියා නොකිරීමට සතිය තියෙන්න වෙනවා. මමත්වයෙන් ක්‍රියා නොකරන විට තමයි මේ ආපූර්ති තස්සේ අසෝ කියන එක වෙන්නේ. යෝ ධම්මං නාතිවත්තති. ධර්මයේ ඉක්මවා නොයනවා. එහෙනම් ඒ ස්කන්ධ පංචකයේදී, ඒ ඡන්දයේදී, ඒ ද්වේෂයේදී, ඒ බයේදී, ඒ මෝහයේදී එතන ක්‍රියාත්මක විය යුතු ධර්මය කුමක්ද? අන්න ධම්මං නාතිවත්තති සඳහා මේ තේරුම් ගන්න වෙනවා. ධර්මයේ තමයි බුදුන් වහන්සේ සංවිතනිකාය පුරා පැහැදිලි කරලා තිබෙන්නේ. සංගතනිකායේ කන්දක වර්ගයේ පුරා සලායතන වර්ගයේ පුරා පැහැදිලි කරලා තියෙනවා. අනිත් බොහෝ තැන්වලත් පැහැදිලි කරලා තියෙන ධර්මතාවයක් හදෙන්ද ගන්න වෙනවා. ඒ හැඟීම නේතං මම නේතෝ හමස්පින් නමේසෝවත්. මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ. කොහොමද? ඡන්දය මම නොවේ, දේශය මම නොවේ, බය නොවේ, බාම නොවේ, මොහේ මම නොවේ. මම නොවේ නම් එය මගේත් නොවේ. මගේ නොවේ නම් එය මගේ ආත්මයක් නොවේ. මෙහෙම ප්‍රකාශ කිරීම, විතක්ක විචාර කිරීම, උච්චාරණය කිරීම නොවේ බලාපොරොත්තු වෙන්නේ. අනේක තේරුම් ගන්න වෙනවා. නොකිරීම කියන වචනේ අර්ථය ඉදිරියට නොතබීම කියන එකනේ. එබැවින් මේ වීරයෙන් කරන්න ඕන කටයුත්තක්. මන් දෙයක් සංසාර ගමනේදී වීරිය තිබුණේ අනිත් පැත්තට. බාර ගැනීම තුළින් ඡන්දයෙන්, දේශයෙන්, මෝහයෙන් කටයුතුකට තමනුත් අමාරුවේ වැටීම සහ අන් අයත් විනාශ කිරීම තමයි හුරු පුරුදු ප්‍රතිපදාවේ තිබෙන සංසාර ගමනේදී. එහෙන් අතනදීම සඳහා වෙනත් ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා. අනේ එක් රැස් කරන ක්‍රියාමාර්ගයට කියනවා අනුසෝතගාමී කියලා. එබැවින් අනුසෝතගාමී පුද්ගලයෙකුට ඡන්දයෙන්, ද්වේෂයෙන්, බයෙන්, මෝහයෙන් අගතියට යනවා යරුණහම නාගතියට යන්න බෑ. නාගති ගමනානේ නැත්තම් ධර්මයේ ඉක්මවා යනවා යරුණහම ධර්මයේ ඉක්මවා නොයා ඉන්නට බෑ. අනේ ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයාට නිවෙන්න සැනසෙන්න නම් මේ සිත පිරිසිදු කරගන්න නම් මේ මොහොතේ මේ උපදින්නා වූ හැඟීම් වල පවතින ධර්මයේ කුමක්ද අධර්මයේ කුමක්ද කියලා තේරුම් ගන්න වෙනවා. මමකට මගේ කොට අරගෙන ගහගන්න, බැනගන්න, කපාගන්න, කොටාගන්න, ප්‍රශ්න ඇති කරගන්න යනවා නම් එතකොට ඕනෑම කෙනෙක් ඡන්දේදී, ද්වේෂේදී, බයේදී, මෝහේදී ධර්මයේ ඉක්මවා ගිහින්. එතන ඉවසීම නැහැ. ඉවසීම උතුම් තපස කියලා පෙන්නනවා. එතන සංසිඳීම නැහැ. රැස් කිරීමයි පවතින්නේ. අන මේ අපරාධය, මේ වරදෙන් ඒ වැරදි මාවතෙන් මේ අගති ගාමිත්වෙන් මුදවා ගැනීමට තමයි බුදුරජාණන් වහන්සේ සමාජයට ධර්ම දේශනා කළේ. ඒ ධර්ම දේශනාව තේරුම් ගත්ත අය මේ අගති ගමනින් ඉවත් වෙන විට වුණ අතින් මේ සමාජයට අගතිය සිදුවීම වළකිනවා. එතකොට සමාජයේම අගති ස්වභාවයන් මදින් මද අඩු වෙන්න ගන්නවා. එතකොට නොවේද සමාජයක තියෙනා වූ අවුල් විසඳී යන්නේ. එතකොට නොවේද සමාජයක ඉන්න අයට සංසුන්සකින් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට නොවේද මේ සමාජයේ පවතිනා වූ ප්‍රශ්නයන් අවමයන් කරාගෙන යන්න පුළුවන් වෙන්නේ. අප දකින්නේ පෘථග්ජන සමාජයක් තුළ ප්‍රශ්නයන් අවමයේ කරානව තවදුරටත් උපරිමයන් කරා ළඟාවීමෙන් පවතින බවයි. අන්න ඒ මොදවා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ වදාලා වූ මේ චන්දා දෝසා භයාමෝහා යෝ ධම්මං නාතිවත්තති කියන ධර්මතාවය වර්තමානයේ ජීවත් වෙලා ඉන්නා වූ අය ක්‍රියාත්මක කරන්න ඕන ප්‍රතිපදාවක් බවට පත් කරන්න වෙනවා. ඒ සඳහායි අප මේ ධර්ම දේශනාවන් කරනු ලබන්නේ. ඒ සඳහායි අප විසින් මේ කරුණු පැහැදිලි කරනු ලබන්නේ. එබැවින් ඒ තේරුම් ගන්නට කෙනෙක් ජීවිතේ උත්සාහ කරන්න ඕන. මහලු වී නොවේ. මහලු වී හෝ තේරුම් ගත්තත් කමක් නැහැ. නමුත් මා මේ ගාථාවේ පැහැදිලි කළ පරිදි ජීවිතේ මුලදීම තේරුම් ගන්න පුළුවන් නම් අගතිගාමි බව වළක්වා අගතිගාමි නොවීමේ මගේ ජීවිතය ගෙන යන්න පුළුවන් වෙනවා. වැරදි මගක දුම්රියක් මෙහෙව්වොත්, එහෙම නැත්නම් වැරදි පාරක බෝට්ටුවක් උරුවක් මෙහෙව්වොත් ගල්පරවලවල විනාශ වෙනවා. නමුත් කල්ැතුව අපට ඉදිරියේ තියෙන අනුතුරු හඳුනා ගන්නට පුළුවනි නම් මෙවැරදි මගක මෙහෙවන්න පුළුවන් වෙනවා. මෙබැවින් බුදු සමයෙන් පෙන්වන ලබන්නේ මේ නාගතිං ගස්සති කියන එකේදී මෙවැරදි මගක ජීවිතේ මෙහෙවීමයි. එහෙමනම් තාරුණ්‍යයට පත්වන විටම මේ නිවැරදි මඟ ජීවිතයේ මෙහෙයීම ගන්න පුළුවනි නම් අන්න ඔවුන් සැනසෙන මිනිසුන් බවට, සමාජයේ අවුල් නොකරන මිනිසුන් බවට පත් වෙනවා. මෙසේ උත්තරීතර මිනිස්කමක් හදවත් තුළ ජනිත කරගෙන, රෝපණය කරගෙන මනුස්ස කියන ස්වභාවයේ වටිනාකම සමාජයට ලබා දෙන්න පුළුවන් තත්වයක් තමයි බුදු සමය තුළ නිර්මාණය කරලා තිබෙන්නේ. අපි ඒ නිසා කල්පනා කරන්නේ හැම දිනෙකම පුළුවන් හැම දිනෙකම මේ දහම කියන එක ඉක්මවා නොයන තැනට කටයුතු කරන්නේ කොහොමද කියන කරුණ පිළිබඳව අවබෝධ කරගන්න වෙනවා. තවදුරටත් ධර්ම දේශනාවන් සවන්ේ කිරීමෙන් හෝ මේ කරුණ අවබෝධ කරගෙන ඔබ චන්දා දෝසා භයාමෝහා කියන මේ හතරේදී ධර්මයේ ඉක්මවා නොයන පුද්ගලයෙක් බවට පත්වන්නට පුළුවන් නම් ඔබය සුබදලෝගුරු බුදු පියාණන් වහන්සේට කරන උතුම්ම පූජාව බවට පත් වෙනවා, ප්‍රතිපත්ති පූජාව බවට පත් වෙනවා, එහෙම නැත්නම් විදර්ශනාව බවට පත් වෙනවා, නැත්නම් සතිපට්ඨානෙ වඩන කෙනෙක් බවට පත් වෙනවා, නිවන සැනසෙන කෙනෙක් බවට පත් වෙනවා. මේ වචන හැම එකම ඊදුවේ එක එකට වෙනම අර්ථයක් තියෙනවා කියලා ඇතැම්මුන් කල්පනා කරන නිසා. එබැවින් ධර්මදේශනාවක වටිනාකම තේරුම් ගන්න. ඒ මිනිස්සුන්ගේ සිත්වල තියෙන දුර්වලකම් පැහැදිලි කරලා දෙන, දුර්වලකමින් ඉවත් වීම සඳහා මංපෙත් සලසා දෙන උතුම් මඟ. ඒ උතුම් මඟ ගැන වැඳුම් පිදුම් කිරීම තුළින් පමණක් ප්‍රතිඵල ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ වරදක් නැහැ උතුම් මඟට වැඳුම් පිදුම් කිරීම. නමුත් උතුම් මඟ අනුගමනය කරන්නට වෙනවා. ඒ උතුම් මඟ අනුගමනය කරන්නන් වැඩි වෙන තරමට තමයි සමාජයක් සදාචාර සම්පන්න වෙන්නේ, යහපත් වෙන්නේ. අපේ උත්සාහය වේයි, ඒ වගේම මේ බඳු නාලිකාවක උත්සාහයයි අනිවාර්යයෙන්ම ඒක තේරුම් ගන්න වෙනවා. මෙතරම් කාලයක්, ධනයක්, සමයක් කැප කරන ලෝක සත්‍යයෙන් මේ කරුණ පැහැදිලි කරන ලබන්නේ සාර ධර්ම පිළ යහපත් සමාජයක් වර්තමානයේ ස්ථාපිත කරන්න. ඒ සඳහා කාලය, ධනය, සමය කැප කරන, සහයෝග සහභාගීත්වය දක්වන, මූලිකත්වය දරන, මෙහෙවන ලබන සෑම සියලු දෙනාටම අපි අනන්ත වාරයක් ස්තුතිවන්ත වෙමින් මේ ධර්මයේ සරණ කරගන්නා වූ පිරිස මේ සමාජයේ බහුල වේවා. ඒ තුළ නිවන සැන සමාජයක් උදා වීමට මෙම ධර්මානුශාසනාවන්ද හේතු ආසනා වේවා කියන සුභාශිංසනය ප්‍රාර්ථනා කරමින් අදද අප මේ ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු අදින ධර්මානුශාසනාව පැවැත්වු ගරුතර දේශිකානන් වහන්සේ කෑගල්ල පුස්සල්ල ශ්‍රී පුණ්‍යෝදය ආරාම විහාරාධිපති පූජනීය බෙලිකල නීමුවේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ සිරි විදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයන් පවත්වමු. සාදු සාදු සාදු. නිවන් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගත හැකි කතා කරන ජාතික ගුවන්විදුලියේ ආධුනික අංශයේද දුරකථන අංකය 0112 69 71 40.